සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිචඤ්ඤාතකං සම්මා පනිහිතං චින්තං සේයසෝ නං තතෝ කරේති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි මිල් පීටර්ස්හි ධර්මපාල බෞද්ධ ආයතනයේහි සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාව මේ සූම් තාක්ෂණය ඔස්සේහි ඔබේ නිවසේ පටන් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් මේ කාල විපත්තියක් පැමිණිච්ච රෝගබිය ලෝකයේ පැතිරෙන අවස්ථාවක මේ වගේ අපේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය ශ්‍රවණය කරලා ඒ තුළින් තම තමන්ගේ ජීවිතවලට ආශිර්වාදය ලබාගෙන ලෝකයට ආශිර්වාදය කළා. මේ එළඹිච්ච කායික දුක් පීඩා අභියස මානසිකව දුකටපත් නොවන විදියට මනස ශක්තිමත් කරගන්නට බුදුදහමෙන් ලබා ගන්න පුළුවන් අනුශාසනෙ ලබා ගන්නටයි අප මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ කවුරුත් දන්නවද ලෝකයේ මේ කොරෝනා වෛරස් රෝගය නිසා කොයි ආකාරයෙන්ද ලෝකයේ මිනිස්සු දුකටපත් වෙන්නේ කියන කාරණය ඔබ හොඳින්ම දන්නවා. ඉතින් ඒ තත්ත්වය තුළ අපේ මුලින්ම කැමැති අප අදහන ආගම දහමට අනුව අප සරණ ගිහිල්ලා තුන් සරණෙහි ආශිර්වාදයෙන් ලෝකයට ආශිර්වාදය ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ මේ වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් ලෙඩ රෝග වලට පත් වෙලා කාලය ගත කරනවා. එයින් භාගයක් විතරම ඉන්නේ අප ඔබ වාසය කරන මේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඒ සියලුම දෙනාට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. එවගේම මේ රෝගී තත්ත්වයන්ට පත්වෙන අසරණ ජනතාවගේ නිරෝගී භාවය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම ආරක්ෂක අංශවල හැමදෙනාටම ආහාර බෙහෙත් ප්‍රවාහනය ආදී සම්පාදනය කරන වගකීමෙන් අනිවාර්ය සේවා ලෙස කටයුතු කරන හැමදෙනාටම මේ උතුම් ධර්ම ශක්තියේ බලයෙන් එයට රෝග නිවාරණය කරගන්නට අවස්ථාව ලැබේවා. එයගේ කායික මානසික සුවපත් භාවයේ හිත ධෛර්යය දිනු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි දින බුදුරජාණන් වහන්සේ වෙත ආපු නකුල පිතු කියන ගෘහපතියා ශ්‍රාවකයා නැත්නම් උපාසකතුමා බුදුරජාණන් වහන්සේ අභියසදී සඳහන් කළා ස්වාමීනි භාගතුන් වහන්සේ මම කායික වශයෙන් හුඟා දුර්වලව ඉන්නේ රෝගී තත්ත්වයකට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති කියලා. කායිකව ඔබ රෝගී තත්ත්වයකට පත් වෙලා හිටියත් ඔබ මානසිකව දුකට පත් වෙන්න එපා, මානසිකව ලෙඩ වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපට වැළඳෙන රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කායික රෝග, අනෙක මානසික රෝග. මේ කායික රෝග ගැන බුදුදහමේ නොයෙක් තැන්වල විස්තර සඳහන් වෙනවා. ඒ වගේම කායික රෝග වලට ගන්න ප්‍රතිකාර බෙහෙත් හේත් ගැන ධර්මයේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. යතර විශේෂම රෝග ගැන සඳහන් වන විස්තරයක් අංගුත්තර නිකායේහි, දසක නිපාතේහි, ගිරිමානන්ද සූත්‍රයේහි ආදීනව සංඥාව විස්තර කරන අවස්ථාවේදී දක්වලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම රෝග සහ ආබාධ කියන කරුණු දෙකක් විස්තර කරනවා. රෝග කියන කරුණ සඳහන් කරන්නේ ඒ රෝගයේ තියෙන ස්ථානයේ හැටියට. උදාහරණයක් හැටියට ඒ රෝගයේ ඇසේ නම් තියෙන්නේ, ඒකට කියනවා චක්කු රෝගෝ කියලා. ඒ වගේම සෝත රෝගෝ, කනෙහි තියෙනවා නම් සෝත රෝග. ඒ වගේම ජීවහා රෝග, දිවේ ඇතිවන රෝග. ඊළඟට ගහන රෝග, මේ ආදී වශයෙන් නාසය ඇතිවන රෝග. මෙහෙම සඳහන් කරලා ඊට පස්සේ ආබාධ හැටියට සඳහන් කරනවා. මුලින් රෝග දක්වලා තියෙන ස්ථාන අනුව ඊළඟට සඳහන් වෙනවා ආබාධ විදියට ආබාධ 8ක් දක්වනවා. මේ ආබාධ කියන පදයෙන් විස්තර වන්නේ ඒ රෝගියට හේතු වෙච්ච මූල කාරණාව විදියට. එහිදී කරුණු 8ක් සඳහන් වෙනවා. පිත්ත සමුත්ථාන ආබාධ, පිත නිසා ඇතිවන රෝග තියෙනවා. සෙම සමුත්ථාන ආබාධ, සෙම නිසා ඇතිවන ආබාධ තියෙනවා. ඊළඟට වාත සමුත්ථාන ආබාධ, වාතය නිසා ඇතිවන රෝග තියෙනවා. සන්නිපාතික මේ වාපිත් සෙම් කියන තොන්දොසම ඉස්මතු වීමෙන් ඇතිවන රෝග තියෙනවා. ඊළඟට උතු පරිණාමජා ආබාධ, ඍතු විපර්යාස නිසා ඇතිවන ආබාධ තියෙනවා. ඊළඟට විෂම පරිහාරජා ආබාධ, අපේ වැරදි හැසිරීම නිසා ඇතිවන ආබාධ තියෙනවා. ඊළඟට ඕපක්‍රමික ආබාධ, උපක්‍රම වශයෙන් යම්කිසි උපායකින් සැලසුම් කරලා කරන රෝගාබාධයක් ඇතිවෙනවා. එහෙම දක්වලා අටවෙනි කරුණ හැටියට සඳහන් වන්නේ කම්ම විපාක ජහාබාධා කියලා. දැන් අපි බොහෝ විට හිතන්නේ ලෙඩක් හැදුණු ගමන්ම, රෝගයක් වැළඳුණු ගමන්ම මේක කර්මයෙන් හැදුණාය කියලා අපි හිතන්නේ. මරණයක් සිද්ධ වුණත් ඇතැම් විට අපි හිතන්නේ මේක කර්මයෙන් සිද්ධ වුණාය කියලා. කර්මය පින්නතුනේ ප්‍රබල සාධකයක් වෙනවා. නමුත් එකම සාධකය නෙවෙයි. ඇතැම් විට හේතු කීපයක් එකතු වෙන්න පුළුවන්. වාපි සෙමිස්මතු වෙලා වැරදි හැසිරීමක් නිසායි. ඒ වගේම ඇතැම් විට කර්මයත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ කරුණු කිහිපයක් වුණත් එක විට සම්බන්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වර යම් කෙනෙක් තමන්ගේ ශරීරයේ නිරෝගීතාවය නැත්නම් තමන් කායිකව නිරෝගී කෙනෙක් කියලා උදම්මනනවා නම් ඒක ඒ කෙනාට ලොකු වැරදීමක් කියලා. ඇයි ඒ? මේ ශරීරය කියන්නේ ලෙඩ රෝග වලට ස්ථානයක්. එනිසා ඕනම වෙලාවක ඕනෑම කෙනෙකුට ඕනෑම රෝගයක් හැදෙන්නට පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒක කර්මයෙන් විතරක් නෙවෙයි විවිධ හේතු මත ඇති වෙන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි ඒ කායිකව රෝග ඇති වෙනා වගේම ඒව නිවාරණය කරන ක්‍රමත් බුදුදහම තුල දක්වලා තියෙනවා. එකක් තමයි රෝගයක් ඇති වෙන කලින් අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම වැරදි චර්යාවලින් විෂම පරිහාරජා ආබාධ කියපු විදිහට දැන් ඔබ දන්නවා මේ දිනවල වැළඳලා තියෙන මේ කොරෝනා වෛරසය තමයි ශරීරගත වෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට වැඩිපුරම නැත්නම් වැඩි හිටියයට. ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් අන්නේ තත්ත්වයන් වලදී ඇතැම් විට අපි වැරදි චර්යා නිසා නැත්නම් මද්ද්‍රව්‍ය දුම්මැටි ආදී පානය කරනවා නම් අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා ඇතැම් විට අපි ඉක්මනින්ම මේ රෝගයට මුහුණ දෙන්නට පුළුවන්. අන්න ඒ නිසා බුදුදහමෙන් අපට එක පැත්තකින් කියනවා මේ රෝගාබාධ ඇති වෙන කලින් හැකිතාක් දුරට ඒවගෙන් වැළකෙන්නට උත්සාහ කරන්න ඕන. අනිත් කාරණය තමයි අපි සසර පුරාම කළා තියෙන පින්කම්, විශේෂයෙන් රෝගීන් සුවපත් කිරීම සඳහා අපි කළා තියෙන පින්කම් අපට ආශිර්වාදයක් වෙනවා කිසියම් ප්‍රමාණයකින් රෝගාබාධ වලින් වැළකෙන්න. හැබැයි ඒ තුලින් සම්පූර්ණයෙන්ම නිරෝගී නිදහස් වෙනවා කියන කාරණයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කායිකව නිරෝගී භාවය ලැබෙනවා කියලා අනිවාර්යෙන් හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ, ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට ඕනනම් කායිකව නිරෝගී වෙන්නත් වාසනාව ලැබෙන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් කායිකව නිරෝගීව හිටියත් රහතන් වහන්සේ කෙනෙක් මඟඵලලාභී උතුමෙක් සතිය සහ සම්පජඤ්ඤය ඉහෙලටම දිනු කරපෝ ශ්‍රද්ධාවන්ත නුවණැති උස්සාවන්ත පුද්ගලෙක් හැරුණකොට අනිත් තැනැත්තෙක් අවිද්‍යාවෙන් සිත බැසගෙන ඉන්න කෙනෙක් එක මොහොතක්වත් මානසිකව නිරෝගීව නැහැ කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් කායික වැනි රෝගී තත්ත්වයන් පත් උනත් එයා ආධ්‍යාත්මික දියුණු වෙලා ඉන්නවා නම් තමන්ගේ සිත ජයගෙන තියෙනවා නම් ඒ ඇයට අර කායික රෝග සියල්ලක්ම මානසික දියුණුව තුළින් යටපත් කරගන්නත් පුළුවන්. ඒ කායික වේදනාවලින් හිත මුදව ගන්නටත් පුළුවන්. මෙන්න මේක තමයි අපිට බුදුදහමෙන් තේන්වත් පෙන්වලා දෙන විශේෂ කාරණය. මෙන්න මේ දෙක කාරණයක් විදිහට මා මුලින්ම සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපේ පංච දුෂ්චරිතයෙන් වැළකීලා ඉන්නවා නම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කරුණවලින් හැකිතාක් දුරට අපි වෙන් වෙලා ඉන්නවා නම් නැත්නම් පිරිහීමට කාරණා හැටියට දක්වලා තියෙන පරාභව සූත්‍රයේ තියෙන කරුණවලින් හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්නට පුළුවන් නම් අපට කායික වශයෙන් හුඟක් ලෙඩ රෝගවලින් අත් මිදෙන්නට පුළුවන්. ඔබ විමසල බැලුවත් ඔබට තේරෙයි මස් මාංශ භාවිතයෙන් වෙන් වෙලා ඉන්නවා නම් වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා ඉන්නවා නම් මෙන්න මේ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙලා ඉන්නවා නම් අපට ලොකු රැකවරණයක් ලැබෙනවා ලෙඩ රෝගවලින් අත් මිදෙන්නට. ඇතැමිට එහෙම හිටියත් කාල විපත්ති විදියට දැන් අද මේ අපි ඉන්නේ කාල විපත්තියක. ඇතැමිට ඒ කාල විපත් සමයක අපි ඉන්නකොට පින්කරු වැත්තේකට උනත් නිවැරදි චර්යා තියෙන ඇත්තෙකුට උනත් ලෙඩ රෝගයකට පත් වෙන්නට පුළුවන්. ඒක තමයි මේ ශාරීරික ස්වභාවය. ඉතින් ඔබ දන්නවා මේ රෝගය අද ලෝකයේ කිසිඳු කෙනෙකුට බේරෙන්න බැරි මට්ටමට විවිධ තලයන් වලට මේ රෝගය පැතිරලා තියෙනවා. දුප්පත් රටක ඉන්න දිලිඳු මිනිස්යාගේ සිටන් අසරණ සිඟන මිනිස්යාගේ පටන් හිරු නොබසින අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා දක්වාම මේ ලෙඩ රෝගයෙන් බේරෙන්න බැරි මට්ටමට මේ වදුරට අදලක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අපට පේනවා අපි මේ ලෙඩ රෝග ළඟදී කොයිතරම් අසරණද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපට වැදගත් වෙන්නේ මෙන්න මේ කරුණත් එක්ක. ඉතින් මෙන්න මෙතෙන්දී ලෙඩ වුණා කියලා හැම කෙනෙක්ම ජීවිතක්ෂයටපත් වෙන්නේ නැහැ ඒ රෝගෙන්ම. ඇතැම්මත් අපි නිවැරදි චර්යා පවත්වා ගන්නවා නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරනවා නම් හොඳ සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතයේ තියෙනවා නම් අපට හුඟක් දුරට ලෙඩේ ඇති වුණත් ඒක පාලනය කර ගැනීම හැකියාව තියෙනවා. ඇතැම් විට අපට නොයෙක් විදිහේ හේතු මත ඒ රෝගය පාලනය කරන්න බැරි වුණත් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයන් විදිහට බුදු දහමෙන් අපට ලොකු රැකවරණයක් ලබා දීලා තියෙනවා. මෙවැනි අවස්ථාවකදී අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා බුදුහාමර දේශනා කරනවා. නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිට ඥාතක සම්මා පණිහිතං චිත්තං සේයසෝ නන්තතෝ කරේ. තමන්ගේ මනවින් සකස් කරගත්තු හිත තමන්ගේ සිත තමන්ට යම්කිසි යහපතක් කරනවා නම් ඒ යහපත කරන්නට තමන්ගේ අම්මටවත් තමන්ගේ තාත්තටවත් වෙනත් ඥාතිවරයෙකුටවත් බෑ කියලා. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා අපට අනිත් අයගේ රැකවරණේ ලැබේ කියලා. නමුත් ඒ තියෙන රැකවරණයන් සාවකාලිකයි. ඒ ඕනම දෙයක් ඕන වෙලාවක නැති වෙලා යන්නට පුළුවන්. ඔබ දන්නවද මේ රෝගයට පස්සෙලින් අවස්ථාවේදී ඔබට කොච්චර දරුවෝ හිටියත් ඒ දරුවෙකුට ඔබට ළඟට ඇවිල්ලා බෙහෙතක් දෙන්න බැරි මට්ටමට පත් වෙලා ඔබට ඇතැමිට කොයිතරම් හෙල්ත් ඉන්ෂුරන්ස් තිබුණත් ඉහළ මට්ටමේ ඔබ කැමති රෝහලකට ගිහිල්ලා කැමති විදියට ආද ඔබට ප්‍රතිකාරයක් ගන්න බෑ. ඒ වගේම ඔබ කැමති රටකට යන්නට පුළුවන් කමක් නැහැ. ඔබ කොච්චර ධනවත් වුණත් ඔබ කොයිතරම් උගත් කෙනෙක් වුණත් ඔබ කැමතිම රටකට ඔබට මේ මොහොතේ යන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේක තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ කියලා. අපට සැබෑ පිළිසරණක් නැහැ. අපට සැබෑ ජීවිතයේ අධිපතිභාවයක් නැහැ කියලා බුදුහාමුදුරුව දේශනා කරන්නේ මෙන්න මේකයි. ඒ නිසා කායිකව අපි දුර්වල වුණත් මානසිකව නොවැටෙන විදියට බුදුදහමෙන් අපට උපරිම ආධ්‍යාත්මික ශක්තිය ලබා දෙනවා. මෙන්න මේ අවස්ථාවකදී පින්නතුනි අපි ටිකෙන් ටික කල්පනා කරලා බලන්න වටිනවා බුදුදහමෙන් කොහොමද ගැඹුරට යන්නේ කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු අනාථපිණ්ඩික සිටුතුමා එතුමාට වැළඳලා තියෙන ලෙඩ රෝග ගැන සඳහන් කළා. විශේෂයෙන් සැරියොත් මාහිමිපාණන් වහන්සේට එන්න කියලා ආරාධනා කළා. උන්වහන්සේ ළඟදී සඳහන් කරනවා කොහොමද මේ ලෙඩ දුක් වලින් බේරෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී සැරියොත් මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට සඳහන් කරනවා කොහොමද තමා මේ වෙලාවේ තමන්ගේ හිත පවත්වා ගන්න ඕනේ කියලා. එතෙන්දී තම පැහැදිලිව දේශනා කරනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන පැහැදිලි මෙති කරගෙන නිතර මේ තෙරුවන සිහිපත් කරන්න කියලා. පින්තුනි, අපි තනි වෙච්ච වෙලාවකදී ඇතැම් විට අපට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන්න පුළුවන්. අපේ ඥාතීන් අපේ ළඟ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ජීවිත කාලයක්ම කැපවීම කළ ඇදී දෙනි කරපු දරුවන් ඒ අවස්ථාවේ අපේ ළඟ නැති වෙන්න පුළුවන්. වැඩ දෙයක් සඳහා ඔබ නිතර පාවිච්චි කරන ඔබේ ජංගම දුරකථනයත් ඒ වෙලාවේ ඔබේ ළඟ නැති වෙන්න පුළුවන්. ඔබට ඒ දුරකථනයටවත් උත්තර දෙන්න බැරි වෙනවා. ඔබ දකින්න ඇති පහුගිය දිනවල හුස්ම ගන්න අමාරුවෙන් රෝගයේ උස්සන වෙලා ඉන්න සමහර අසන රෝගීන්ට ඔවුන්ට තියෙන එකම සහනය ඔවුන් ආහාර පානයක් අතිල්ලන්නේ නැහැ. ඔවුන්ට හුස්ම ටික විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙන්න මේ තත්ත්වයට අපි අසරණ වෙනවා පින්නතුනි. ඒක ඒ තැනැත්තාට ඇති වුණා වගේම අපටත් අපේ ජීවිත ගැනමයි මේ කියන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෙඩවීමත් මරණයත් කියන මේ කාරණා දෙකම දේව දූතයන් වශයෙන් අපට දේශනා කළේ. දෙවියන් විසින් අප වෙත එවපු ධර්මී අප්‍රමාදී වෙන්න කියලා එවපු පණිවිඩ කරුවන් දෙන්නෙක් වගේ කියලා මේ කාරණය. ඉතින් පින්නතුනි, අපටත් අපේ ජීවිතවල අප්‍රමාදී බව ඇති කරගන්න මේක ඉතාම හොඳ අවස්ථාවක්. බොහෝ දෙනෙක් හිතන් හිටියේ අපට ලෙඩ දුක් හැදුනත් අපට සුව කරගන්න පුළුවන් අපේ ඥාතීන් අපේ ළඟ ඉඳී කියලා. නමුත් පින්නතුනි, අද ඔබට පේනවනේ ඇති වෙච්ච සත්‍යය. අද ඇති වෙච්ච මේ රෝගය ඇතැම් විට හොඳයි කියලා හිතේ අනාගතයේ මීට වඩා බරපතල රෝගාබාද අනතුරුවට අපි පත් වෙන්න පුළුවන්. ඇතැම් විට ජීවාවියකින් එක මොහොතකින් මුළු ලෝකෙම ජනගහණය නැති වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් ග්‍රහලෝකයකින් එන උල්කාපාතයකින් අපේ මේ මුළු පෘථිවියම විනාශ වෙලා යන්න පුළුවන්. නැත්නම් වෙනත් යුද්ධයකින් වෙනත් රෝගයකින් ඉක්මනින්ම දවසකින් දෙකකින් මුළු මිහිතලේ මින ජනතාව අහිමි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවක උනත් අපට රැකවරණයක් බුදුදහමෙන් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ පුලුවන් තරම් දුරට සිහිපත් කරන්න, බුද්ධ අනුස්සතිය වඩන්න, ධර්ම රත්නයේ ස්වාකහාත ආදී ගුණ නිතර මෙනෙහි කරන්න, සංඝ රත්නයේ සුපටිපන්නත ආදී සංඝ ගුණ සිහිපත් කරන්න. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර සිහිපත් කරනවා නම්, තමා ආරක්ෂා කරන පංචශීලය නිතර සිහිපත් කරනවා නම්, ඒ පංචශීලය තුල පිහිටායිනට අපි දක්ෂ නම්, ඒ වගේම ඒ සිල්වත් බව සීලානුසති භාවනා විදිහට වඩන්න අපි දක්ෂ වෙනවා නම්, මෙන්න මේක එදා සරුවත් සාමර සඳහන් කරන්නේ ශ්‍රාවකයෙකුට තියෙන ලොකෝම පිළිසරණ කියලා. ඒ නිසා පින්නතුනි, විශේෂයෙන් මේ දිනවල හැකි තාක් දුරට බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරලා ශ්‍රද්ධාව ඇති කරගන්න, උදේ හවස නිවසේහි ගිලම්පස බුද්ධ පූජාදිය පවත්වමින් මේ දින කිහිපයම සති කිහිපයම තමන්ගේ නිවස ආගමික ස්ථානයක් කරගන්න, පන්සලක් කරගන්න, බුද්ධ පූජා තියන, වන්දනාමාන කරන, පිරිත් කියන, බණහන, භාවනා කරන ස්ථානයක් කරගන්න තමන්ගේ මේ නිවස. ඇතැම් විට මේ දුර්ලභව ලබාගත්තු ගෞතම බුද්ධ ශාසනය අපට කොයි මොහොතේ අහිමි වේද දන්නේ. ඒ නිසා අහිමි වෙන කලින් උපරිම රැකවරණයට පත් වෙනට අපි දක්ෂ වෙන්නට ඕන මේ අවස්ථාවෙන්. අනිත් කාරණේ තමයි බුදුහාඳුර නිතර අපට දේශනා කරන කාරණයක්, ව්‍යාධි ධම්මෝ මෙ ව්‍යාධින් අනතීතෝති අභින්නන් පච්චේකිතම්මං. තමා ලෙඩකට පත් වෙන්න පුළුවන් කෙනෙක් බව කල් තියාම සිතල බලල ඉන්න කියලා. ඒකෙන් කියන්නේ ලෙඩ වෙයි කියලා දුක් වෙන කතාව නෙමෙයි මේ කියන්නේ. අනිත් බයක් ඇති කරගන්න කියන එකත් නෙමෙයි මේ කියන්නේ. ඒ තත්ත්වයට පත් වුණොතින් තමන් මුහුණ දෙන්නේ කොහොමද කියන එක කලින්ම හිතලා තියන්න. ලෙඩක් ඇති වුණාට පස්සේ, අනතුරක් ඇති වුණාට පස්සේ කියන්න එපා මම මේක තුන් හිතකින්වත් මට හැදේ කියලා හිතුවේ නෑ කියන කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නෑ පිනොතින බෞද්ධයන් විදිහට අපට. ඇයි ඒ? අපේ බුදුහාමුදුර අපට දේශනා කළා ලෙඩ වෙන කෙනෙක් බව, මහලු වෙන කෙනෙක් බව, මැරෙන කෙනෙක් බව, තමා සන්තක සම්පත් අහිමි වෙන බව, සහ කර්මයේ දායාදව දැන් ඇති කෙනෙක් කියන කාරණය මෙන්න මේ කරුණ පහ නිතර මෙනෙහි කරන්න කියලා. ඉතින් මේවා දේව දූතයන් වශයෙන් සඳහන් කළේ. එනිසා අපි ඕනම වෙලාවක මෙන්න මේ කරුණෙන් අපේ මේ කරුණ වලට අපට මුහුණ දෙන්න සිදුවෙන බව නිතර නුවණින් මෙනෙහි කළ තියන්න. එහෙම ඇති කරගන්න කෙනා තමයි පින්නතුනි ලෙඩ දුකක් ඇති වෙනකොට, මහලු වෙලා දුරවල යනකොට, මරණාසන්න වෙනකොට ධර්මයේ දන්නේ නැති අනිත් ලෝකයේ අය හඬා වැළපෙද්දී අපට සිහි කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් බලන්න ඔබ සමහර ඉතාම දියුණු රටවල් වල ඇමරිකාව වෙන්න පුළුවන්, යුරෝපය වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, වෙනත් මැද පෙරදිග රටක වෙන්න පුළුවන්. ධර්මයේ දන්නේ නැති කෙනෙක් රෝගාබාධ වලට පත් වෙලින අවස්ථාවේදී ඒ අන්තිම මොහොතේ දුකෙන් ඉන්න අවස්ථාවත් බෞද්ධයෙක් හැටියට අපට තියෙන රැකවරණයත් වෙනස බලන්න. අපේ ජීවිත කාලය කරපු පින්කම්, දාන ආදී කුසල ධර්ම, බඩපු සීලයන් මේව අපට සිහිපත් කරන හොඳම කාලය තමයි මේ කාලය. ඇතැම් විට ඔබට විහාරස්ථාන වලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ දාන දෙන්න බෑ. නමුත් ඔබ අතීතයේ කරපු සංඝ සතු දාන, බුද්ධ පූජා, වන්දනාමාන, වන්දනා ගමන්, ඥාතික යුතුකම්, මව්පිය උපස්ථාන මෙන්න මේ වගේ දේවල් හැකිතාක් මේ කාලය තුර සිහිපත් කරන්න. ඒව පින්තූරියම ගහලා තිනන් ඒව බල බල සතුටු වෙන්න. අනේ මගේ දෑතින් මේ වගේ පින්කම් මං කළා නේද කියලා තමන්ගේ කුසලය දිනු කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මෙන්න මේ කාල පරිච්ඡේදය. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර නකුල පිටාට දේශනා කරනවා, රෝගාබාධ සහිත කයක් ඇතුව ආතුර වූ කයක් ඇති තැනැත්තෙක් වශයෙන් අනාතුර වූ සිතක්, ලෙඩ නොවුණු හිතක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහමෙන් අපට ලබා දෙන ඉතාම ඉහළම අවවාදය. සාමාන්‍ය ලෞකික මට්ටමේදී අපට පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ගුණ නිතර සිහි කළ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. සංඝ සතු දානමය පින්කම් ආදී පින්කම් කරන්න පුළුවන්. විහාර ආරාම ආදී පින්කම් කරනකොට ඒවට උදව් කරන්න පුළුවන්. ඒ වගේම නිතර මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. මේව ඉතාම ඉහළ කුසල් විදියට බුදුදහමෙහි පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී, වේලාම සූත්‍රය, ජග්ගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය ආදී තැන්වලදී මේ කරුණ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ කරුණ වලින් ස්ථාවරත්වය ලබාගෙන තියෙන අපි කොහොමද ලෙඩ නොවුණු හිතක් ඇති කරගන්නේ? කායිකව ලෙඩක් ඇති වෙච්ච අවස්ථාවේදී අපි ඒ රෝගය මගේ කර නොගෙන ඒ ලෙඩෙන් කොහොමද මිදෙන්නේ? කායිකව වේදනාවක් වින්දත් ඒ වේදනාව තමාගේ කර නොගෙන මානසිකව නිරෝගී වෙන්නේ කොහොමද කියන කාරණය බුදුහාමුදුරුව අපට පැහැදිලි කරලා දෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනා ලෙඩක් වෙනකොට අනේ මම ලෙඩ වුණා කියලා කෑ ගහනවා. නමුත් ධර්මයේ දන්න කෙනා ඔහු දන්නවා තමන්ගේ ශරීරයත්, තමන්ගේ හිතත් තමන්ට ස්ථිරමයිත දෙයක් නෙවෙයි. මේ අනිත්‍යතාවයට සම්පත්වන දෙයක්. එහෙමත් නැත්නම් අපේ ජීවිතය කියලා කියන්නේ ජීවිතයේ යටින් දිවෙන ජීවිත අතාරතය තමයි ස්කන්ධ පංචකය කියන කාරණය. වෙනත් විදියකින් කියනවා නම් අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස, කයින් පහස, මනසෙන් අරමුණු කියන මෙන්න මේ ආයතන හයෙන් අරමුණු ගැනීම තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. මේ කුමන ඉන්ද්‍රියකින්, ආයතනයකින් අපි අරමුණක් ගත්තත් ඒ සියලු අරමුණු වලින් අන්තිමට අපට ලබා දෙන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් අපට ලබා දෙන්නේ. ඒක තමයි ජීවිතය අර්ථය. ඇතැම් විට අපි රූපය දිහා බලාගෙන හිටියත්, ශබ්දයක් අහමින් හිටියත්, කායික වේදනාවක් විඳමින් හිටියත්, දිවට රසයක් විඳමින් හිටියත් අපි ඒ විඳින්නේ වර්තමාන අත්දැකීම නෙවෙයි අපි දැනගන්නේ. අපි ඒක දැනගන්න වෙන විට, අවස්ථාව වෙන විට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අපි සම්පූර්ණ මේ දුක් ටික ගොඩනගාගන්නේ අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට මානසිකව. මෙන්න මේ අවස්ථාවේදී අපි නාමකායේ නැත්තං සිතුවිලි එනකොට ඒ සිතුවිලට අනුව නාමකායේ පටික සම්පස්සෙට යනවා. එහෙමත් නැත්තං අපට සිතට අරමුණක් එනකොට ඒ සිතේ අරමුණට අනුරූප වූ රූපයක් හොයාගෙන බාහිරට යනවා. නැත්නම් අපි රූපකායේ අධිවචන සම්පස්සේට යනවා. අපි අස්කන්නාසාදී පංචායතන වලින් අරමුණක් ගන්නකොට ඒ ගන්න අරමුණ පිළිබඳව අතීත අධ්‍යක්ෂයෙන් සිහි කළා ප්‍රපංච ගොඩනගා ගන්නවා. වෙනස් විදියකින් කියනවා නම් මේ නාම රූප දෙක ගොඩනැගෙනවා. මෙන්න මේ අවිද්‍යා සහගත වැටි වෙන ගොඩනැගෙන නාම රූප දෙක අපි ඉතුරු කරගන්න එක තමයි අපි දුක කියලා කියන්නේ. අපිට යම්කිසි වෙලාවක පුළුවන් නම් මේ ඇති වෙන ස්වභාවය එතනම නිරුද්ධ වෙනවා කියලා නෝනින් දකින්න. යස්ස නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේම පටිගං රූප සංඤ්ඤංච එත්තේසා චිත්තේ ජඝං කියපු විදිහට මේ නාමයත් රූපයත් ඒ ඒ තැනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා අපි දකින්න දක්ෂ වුණොතින් අපට කායික වේදනාවක් විඳින්න පුළුවන්. නමුත් ඒක මානසික දුකක් කර නොගෙන අපි රූපය තුල බැස ගන්න නැති මට්ටමට මානසිකව නිරෝගී වෙන්න අපි අවස්ථාව සලසා ගන්නවා. මෙන්න මේකට මාවත විදියට මුලින්ම අපි හේතුඵල ධර්ම පිළිබඳව කිසියම් අවබෝධයක් අවධානයක් අපට තියෙනට ඕන. හේතුඵල ධර්ම කියලා කියන්නේ මේ අනිත්‍යතාව පිළිබඳව බුදුදහමේ උගන්වන යථාර්ථය. මෙන්න මේ යථාර්ථයේ තමයි අපට කියන්නේ අපි ආදී ආයතනවලින් යම්කිසි අරමුණක් ගන්නකොට ඒ මුලින්ම ගන්න අත්දැකීම ඊට කලින් අතීත අත්දැකීමක අතීත ක්‍රියාවලියක ප්‍රතිඵල විදියට තමයි ඒ වර්තමාන අත්දැකීම ලබන්නේ. වර්තමාන අත්දැකීම ක්ෂණිකව හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච දේ අපි අවිද්‍යාසහගතව ඇති දෙයක් විදියට අරගෙන නැවත ඒ අතීතය තුළ හිත බැසගෙන අපි අතීතය තුළ ජීවත් වෙනවා. නැත්නම් අනාගතය තුළ ජීවත් වෙනවා. මෙන්න මේක තමයි දුක ඇති වෙන හේතුව. මෙන්න මේක නුවණින් දැකගලා යම්ස කෙනෙකුට දුකෙන් නිදහස් වෙන අවශ්‍ය නම් ඒ තැනැත්තාට මාවත පේනවා. මොකද්ද? එහෙනම් දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン කියපු විදියට යමක් දැක්කනම් දැකපු දේ එතනම නිරුද්ධ වෙනවා. ඇසුවනම් ඇසුවු දේ එතනම නිරුද්ධ වෙනවා. ආදී වශයෙන් මේ හේතුඵල ධර්මයේ යථාර්ථය නුවණින් දකින්න ඕන කියන අවධානයක් අවබෝධයක් ඇති වෙනවා. මේත් එක්කම මේ තැනැත්තා නිසලස ශ්‍රද්ධාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරා නම් ඔහු දකිනවා අවිද්‍යා සහගතව වාසය කරොතින් තමා ලබන අත්දැකීම් තුළින් ජරා මරණ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. ඊයතුලින් දුකට පත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන නම් ඉක්මනටම මේ නාම රූප දෙකෙන් නිදහස් වෙන්නට ඕන කියන අවබෝධයක් උනන්දුවක් මේ තැනැත්තාට ඇති වෙනවා. මෙන්න මේ අවබෝධය සහිතව මේ තැනැත්තාට පින්නතුණි දහම් මගක් මුණගැහෙනවා. සම්පූර්ණ බුදුදහමේ ලෝකෝත්තර දහමේ පදනම තමයි ආධ්‍යාත්මික දියුණුවේ පදනම තමයි සතිපට්ඨානය. නැත්නම් සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක වෙනත් විදිහකින් කියනවා නම් සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් තවත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා කියන කාරණා දෙක. මුලදී පින්නතුනි අපි කිසියම් සමත කමඨානක් උපයෝගී කරගෙන හැකි තාක් දුරට හිතේ එකඟ බව කුසල අරමුණක් තුළ පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ආහාරයේ පටික්කුල සංඥාව, කරුණා මුදිතාදී බ්‍රහ්ම විහරණ, ආනාපානසති භාවනාව මෙන්න මේ වගේ කමඨහනක් උපයෝගී කරගෙන හැකි තාක් දුරට අඛණ්ඩව කුසල අරමුණක ඉන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. මේ මාවතේදී පින්නතුනි මහා සතිපස්ථාන සූත්‍රයේ සම්පූර්ණම දේශනා කළ තියෙන මේකේ පදනම විදියට ආනන්ද සූත්‍රයේ, ආනාපානස සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ වැනි ස්ථානවල ආනාපාන සතිය ක්‍රම 16කට විස්තර කළ තියෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දුකෙන් නිදහස් වෙන කැමති නම් මේ දුකෙන් නිදහස් වීම ගැන චතුරාර්ය සත්‍ය ගැන සුතමේ ඥාණයෙන් සම්මාදිටිය ලබාගෙන තියෙනවා නම් ඒ තැනැත්තා විවේකාසනයක ඉඳගෙන හැකි තාක් දුරට හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව සිහියෙන් ඉන්නවා. සතෝ වාස සති, සතෝ පස සති කියපු විදියට දීගං වාස සන්තෝ, දීගං අස්ස සාමීති, පස සාමීති කියපු විදියට රස්සන් වාස සන්තෝ, පස සාමීති ආදී වශයෙන් හුස්ම දීර්ඝව රස්සව ඇති වෙනකොට ඒ ආකාරය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඒ හුස්ම ඇති වෙලා නැතිවන ආකාරය, මේ ශරීරයේ පදනම්ව මේක ඇතිවන ආකාරය දකිනවා. සම්බකය පරිසංවේදී අස්ස සිස්සාමීදී පස්ස සිස්සාමීදී කියපු විදියට සියලු ආස්වාස ප්‍රස්වාස කය පිළිබඳව සම්පූර්ණ අත්දැකීම හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. පස්සම් බයං කාය සංඛාරං කියපු විදියට මේ සම්පූර්ණ හුස්ම කාය සංසිඳන ආකාරය ටිකෙන් ටික දකිනවා. මෙහෙම දකින කෙනා කය ගැන අවබෝධයක් ලබා ගන්නවා. අත්ථ කායෝති වා පනස සතියේ පච්චපටිතා හෝති. නචකින්ති ලෝකී උපාදීයති. මේ කය පාදක කරගෙන මේ හුස්ම රැල්ල ඇතිවෙනවා නැතිවෙනවා. ආහාරය නිසා හටගත්තු මේ ශරීරය විඥාන නිසා ක්‍රියාත්මක වෙලා මේ හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නමුත් මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මේක නේතං මම නේසෝහමස්මි නමේසවත්තා. මේ මගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මය නොවේ කියන විදිහට මේ තැනැත්තා නුවණින් දකින්නට දක්ෂ වෙනවා. එතනින් නවතින්නේ නැහැ. තවදුරටත් හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව මේ තැනැත්තා නුවණින් වාසය කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බයං චිත්ත සංඛාරං ආදී වශයෙන් කියපු විදිහට තමන්ට ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රීතිය දැනෙමින් හුස්ම ගැනීම පිටකිරීම කරනවා. සැපයක් දැනෙන එක දැනීම ඇසුරු කරමින් හුස්ම ගැනීම පිටකිරීම කරනවා. සංඥා වේදනා දෙක දැනගැනීමෙන් හුස්ම ගැනීම පිටකිරීම කරනවා. ඒක සංසිඳවමින් හුස්ම ගැනීම පිටකිරීම කරනවා. මෙන්න මේ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ඒකත් හේතුඵල ධමක ප්‍රතිඵලයක්. ඒකත් ස්ථිරම දිගට තියෙන දෙයක් නෙවෙයි. ස්පර්ශය නිසා හටගත්තු වේදනාව සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ වශයෙන් හටගන්න සියලු වේදනා. තමන්ගේ කායිකව යම්කිසි වේදනාවක් තියෙන පුළුවන්. ඒ වේදනාවත් මානසිකව තියෙන වේදනාවක්. ඒ සියලු වේදනා නිත්‍ය දේවල් නෙවෙයි. ඒව තමන්ට අයිති දේවල් නෙවෙයි. හේතු නිසා හටගෙන, ස්පර්ශය නිසා හටගෙන, ස්පර්ශයෙන් නිරුද්ධ වෙන දේවල් කියන එක මේ දැනත්තා දකින්න දක්ෂ වෙනවා. ඊළඟට චිත්ත පරිසංවේදී අසසිස්සාමීති තිකති පසසිස්සාමීති තිකති කියපු විදියට දැන් මේ හිත ගැන හොඳ අවධානයෙන් දැන් මේ ඉන්නවා. හිතේ ඇතිවන ස්වභාවය ගැන දැන් හොඳ අවධානයෙන් ඉන්නකොට ඒ තැනැත්තාට අභිප්‍රමෝදයන්, සමාදහන්, විමෝචයන් ආදී වශයෙන් කියපු විදියට හිතේ බලවත් සතුට ඇතිවන ආකාරය, සමාධිමත් බව, මිදීම ආදී මේ කරුණොත් හිත ආශ්‍රිතව අවධානය ලැබෙනවා. අන්නේ හිතත් නිකන් නෙවෙයි, නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියන එක මේ තැනැත්තා දකින්න දක්ෂ වෙනවා. ඒකත් ඔහු ඒ හිතත් නේතං මම නේතෝ නේසෝ හමස්මි නමේසෝ වත්තා කියපු විදියට ඒ හිත මගේ නෙවෙයි, මම නොවේමි, මගේ ආත්මය නොවේ කියලා නුවණින් දැකගැනට මේ තැනැත්තා දක්ෂ වෙනවා. එතනින් නවතින්නේ නැහැ මේ තැනැත්තා. අර කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් චතුසත්‍ය සම්මාදිටිය පිළිබඳව ශ්‍රුතමේ ඥානේ යුක්තව මේ ධර්ම මාර්ගයේ ආරම්භ කරපු තැනැත්තෙක් විදියට මේ තැනැත්තා දැන් ආස්වාස ප්‍රස්වාසය උපයෝගී කරගෙන ආනාපාන සති භාවනාවෙන් හුස්ම ගැනීම පිටකිරීම ගැන සතිය දිනු කරපු මේ තැනැත්තා තවදුරටත් නුවණ දිනු කරගනිමින් ඔහු අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියපු විදියට මේ විදර්ශනා භාවනාවෙහි ගැඹුරුම තැන් මේ තැනැත්තා ස්පර්ශ කරනවා. හුස්ම ගන්නකොට පිට වෙනකොට පරිමුඛං සතින් උපට්ඨපේතා කියපු විදියට හිත හොඳට නාසය ආශ්‍රිතව අභිමුඛ කරගෙන නිතරම හුස්ම ගැනීම පිටකිරීම කරන්න කොහොමද? ඔහු මේ ස්කන්ධ පංචකයේ සමුදය බලමින්, විරාගී බව බලමින්, නිරෝධය බලමින්, පටිනිස්සග්ගාන පස්සේ කියපු විදියට නිවන්සුව විඳිමින් හුස්ම ගන්න, හුස්ම පිට කරන කෙනෙක් බවටපත් වෙනවා. මෙන්න මේ තත්ත්වයට එන විට පිනතුනි මේ තැනැත්තා කිසිදු භෞතික රූපයක් මත යැපෙන්නේ නැහැ. ඔහුට මුළු ලෝකයක් අහිමි වුණත් භෞතික දේවල්, තමන්ගේ දරුවන්, ඥාතීන්, දේපල ඇතුළු සියලුම දේවල් තමන්ට අහිමි වුණත්, තමන්ගේ භෞතික ශරීරයට කොයිතරම් බරපතල රෝගයක් ඇති වුණත්, ඒ ශරීරයේ කොයිතරම් දිරාපත් වුණත්, මරණාසන්න වුණත්, ඔහුට අන්න ඒ කිසිදු භෞතික දෙයක් ගැන ඔහුට ඇලීමක් අවස්ථාවේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා තමන්ගේ සාමාන්‍ය වශයෙන් තියෙන කෙලෙස් සහිත වූ සිතවිලි චෛතසික ගැනවත් ඔහුට අවධානයක්, ආසාවක්, ඇලීමක් අවස්ථාවේ නැහැ. ඇයි ඔහු ඒ චෛතසික පිළිබඳවත්, චිත්ත චෛතසික පිළිබඳවත් මේ සතිපට්ඨානෙ ඔස්සේ අනිත්‍ය වශයෙන් වඩලා තියෙන්නේ, සමුදේවය දකලා තියෙන්නේ? පින්නතුනි, මෙන්න මෙවැනි අවස්ථාවක අපි පසු වෙන දක්ෂුණොසින් ඔබ දැක්කා පහුගිය දවස්වල. දැනටත් බොහෝ දෙනෙක් හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව මහා දුකකින් පසුවන්නේ. තමන්ගේ හුස්ම ටික ගන්න බැරුව බොහෝ දෙනෙක් කොයිතරම් දුක් විඳිනවද? අපි ජීවිත කාලය පුරා මෙන්න මෙවැනි භාවනාවක් අපි පුරුදු පුහුණු කළ තියෙනවා නම් අන්න ඒ අවස්ථාව පින්නතුනි දුකෙන් හුස්ම ගන්න කෙනෙක් නෙවෙයි සතුටෙන් හිනාමස මොහොනින් අනිත්‍යතාවය මෙනෙහි කරමින් හුස්ම ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දන්නවා දරුවෙක් මේ ලෝකේ බිහි වෙනකොට දරුවා මුලින්ම හුස්ම ගන්න අවස්ථාවේදී මේ ලෝකේ වැඩිපුරම සතුට වෙන්නේ ඒ දරුවා මෙලොවට ජනිත කරපු අම්මා. කුමන හෝ හේතුවකින් ඒ මුල්ම අවස්ථාවේදී දරුවා නොවැඩුවොතින් හුස්ම ගැනීමත් එක්ක ආරම්භ වෙන ඒ මුල් අවස්ථාවේ ඇතිවන හැඬීම දරුවා සිදු නොකළොත් අපේ අම්මා එදාට මහත්සේ දුකටපත් වෙනවා. ඇයි අපේ ජීවිත ගැන අනතුරක් කියලා. ඒ මුල්ම අවස්ථාවේදී අපි අඬනවා දකින අපේ අම්මා කැමති. ඇයි අපි හුස්ම ගන්න නිසා. හැබැයි ඒ අම්මා ඊට පස්සේ කවදාවත් කැමති වෙන්නේ දකින්නට අපි අඬනවා දකින්නට. ඊට පස්සේ හැමදාම අපේ අම්මා කැමති අපි හිනා වෙනවා දකින්නට. අපි මරණාසන්න මොහොතේදීවත් අපේ අම්මා කැමතිනේ අපි දුක් විඳිනවා දකින්න. අන්න ඒ දුක නිදහස් කරන්නට අපේ අම්මා අපට ජීවිතය ලබා දුන්න වගේ අපේ බුදු මෑණියන් වන බුදු පියාණන් වන බුදුරජාණන් වහන්සේ අපට ඊළඟ පියවරේදී අපට උදව් කරලා තියෙනවා. මෙන්න මේ හුස්ම රැල්ලම උපයෝගී කරගෙන ජීවිතයේ කිසිදු අවස්ථාවක දුකටපත් නොවන විදිහේ අකම්පිත සිතක් ඇති කරගන්න පුළුවන් විදියට මඟ පෙන්වීමක් අපට කළ තියෙනවා. පින්වතුනි මේ කාලය තුළ අඛණ්ඩව හැටි හැම අවස්ථාවකදීම ආනාපාන සතිය පුරුදු පුහුණු කරන්න. මුලින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුසතිය ආදී සාමාන්‍ය භාවනා පුරුදු පුහුණු කළා. හිත තැම්පත් කරගෙන හැකි තාක් දුරට නාසය ආශ්‍රිතව හිත අභිමුඛ කරගෙන හුස්ම ගැනීම පිටකිරීම ගැන පුළුවන් තරම් දුරට සිහිය දිනු කරන්න. ඒ සතිය දිනු වීමත් එක්කම හැකි තාක් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරන්න. කොහොමද අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවා විඥාන අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කය විඥාන අනිත්‍යයි, සිත අනිත්‍යයි, මනස අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි. මේ ආදි වශයෙන් බලන්න. ආයතන වශයෙන්, ධාතු වශයෙන්, නැත්නම් ස්කන්ධ වශයෙන්, රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන වශයෙන් මෙන්න මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය වශයෙන් බලන්න. ඒ සියලුම අත්දැකීම් අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්නට දක්ෂ වෙන්න. එහෙම මෙනෙහි කරන මොහොතක් පාසා පිනතුනි ඔබට ශාරීරික කොයිතරම් ලෙඩක් කයක තිබුණත් කායික වේදනාවක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාව අභිබවලා ඔබේ මේ ආධ්‍යාත්මික සෝය සති ධම්මවිජේ විරියාදී බොජ්ජංග ධර්මවල ශක්තිය නිසා ඔබ ප්‍රීති සම්බොජ්ජංගෙන් උතුරා යන කෙනෙක් බවට පත් වෙනවා. ඔබට ඒ කිසිදු රෝගියකින් කයට වේදනාවක් ඇති වුණත් ඔබේ මනසට දුකක් ඇති නොවන විදියට අපට මනස හදාගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. අන්න එහෙම අපි නිතරම මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න දක්ෂනොතින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය රූපං අත්තෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං කියපු විදියට රූපේ ආත්මවද්දයක් රූපය තුල ආත්මය තියෙනවා, ආත්මය තුල රූපය තියෙනවා. මෙන්න මේ ආදී වශයෙන් මේ රූපය වේදනාදී මේ ස්කන්ධ පංචකය තුල හිත බැස ගන්න ගතිය අඩු වෙලා ටිකෙන් ටික මේ හිත කය කියන දෙක හැම මොහොතෙම හටගෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා අපි බලන්න දක්ෂ වෙනවා. මෙන්න මෙහි ප්‍රතිඵල විදියට පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරන මේ තැනැත්තා සුවසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් ලෝකයේ අය දුකෙන් වැළපීමෙන් රෝගී වෙන්න කාලයේදී අපි දුකෙන් නිදහස් වෙලා නිරෝගී මනසක් ඇති කරගන්න ක්‍රමයයි බුදුහාමුදුරු අපට දේශනා කළේ. සුසුකං වත ජීවාම වේරණේසු අවේරිනෝ වේරණේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. මම සුවසේ ජීවත් වෙනවා, ලෝකයේ වෛර කරන අනිත් අය අනිත් අය සමග අමනාප වෙන ලෝකයේහි වෛර මිනිසුන් ඉන්න ලෝකය තුළ මම මෛත්‍රී සහගතව ජීවත් වෙනවා කියලා එයා ඉතාම සතුටින් කාලය ගත කරනවා. සුසුකං මත ජීවාම ආතුරියසු අනාතුරා ආතුරියසු මනුස්සේසු විහරාම අනාතුරා. කායික සහ මානසික රෝගෙන් ඉන්න මේ ලෝකයේහි මම නිරෝගී මනසක් සහිත කෙනෙක් කියලා මේ තැනැත්තා සතුටෙන් ගත කරනවා. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරාම අනුසුකා. මේ ලෝකයේ මිනිස්සු තණ්හාවට දාස වෙලා ලෝභය පසුපස හඹායන ලෝකයේ තුල මා එවැනි කෙනෙක් නෙවෙයි, මම නිවුණු තැනැත්තෙක් කියලා විරාගී මනසකින් ඉන්න මේ තැනැත්තා දස්ස වෙනවා. සුසුකං මත ජීවාම යේසන්නෝනත්ති කිංචනං පීතිබක්ඛහ භවිස්සාම දේවා ආවස්සරා යතං. මේ තැනැත්තා රාග ద్వේෂ මෝහ කියන කිසිදු කෙලසක් නැතුව ආවස්සර දෙවියෙක් වගේ විරාගී මනසකින් නිරෝගී මනසකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ සදහම්මගේ ප්‍රතිඵල විදියට. ඒ තැනැත්තා ලෙඩ වෙන්නත් පුළුවන්, ලෙඩ නොවෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් පින්නතුනි අපි කවදා හරි මරණයට පත් වෙන අය ලෝකයේ මෑත කාලේ පින්නතුනි දිනකට මරණ සංඛ්‍යාව ගත්වතින් මේ රෝගය ඇති උනත් නැති උනත් ලෝක සාමාන්‍ය ස්වභාවය අනුව දිනකට 160,000 පිරිසක් මිය යනවා. වයසට ගිහිල්ලා විවිධාකාරයේ ලෙඩ දුප්පට පත් වෙලා රියානතුරු නොයෙක් විදියෙහි ප්‍රහාර මේ ආදී තුලින් දවසකට ලෝකේ ජනගහණයෙන් 160,000කට වඩා ප්‍රමාණයක් මිය යනවා. අපි හුස්මක් අරගෙන හුස්මක් පිට කරනකොට 4 දිනක් 5 දිනක් සමහරට 6 දිනක් ලෝකෙ මිය ගිහිල්ලා. මේක තමයි ජීවිතය අර්ථය. මේකින් අපට කාටවත් නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. අපි මේ ලෙඩෙන් නිදහස් වුණත් අපි කවදා හරි මරණයට පත් වෙනවා. අන්නේ දවස කොයි මොහොතේ අපට ඒද දන්නේ. අන්න ඒ මොහොතේ ඉන්න කලින් හැකිතාඳුරට බුදුහාමුදුරු දේශනා කරපු විදියට කනෝ වේමා උපජ්ජගා මේ ලබාගත් ආ වූ ඊතාම දුර්ලභ අවස්ථාව ෂණ සම්පත්තිය කල්පගානක් පෙරම් පුරලා ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච සමයක ඒ උතුම් සද්ධර්ම ලෝකයේ තියෙන සංඝරත්නයේ වැඩ සිටින සමයක උතුම් සුගතියක් ලබාගෙන ඉපදෙච්ච සත්‍යං විදියට අප්‍රමාදේන සම්පාදේසය කියලා තියෙන විදියට අප්‍රමාදීව මේ ධම්ම තුල අපි වාසය කරන්න ඕන. තම තමන් මේ ධම්ම තුල වාසය කරන ගමන් තමන්ගේ සමීපතම ඥාතින්ද මේ ධම්ම උපරිම ලෙස දෙන්නට උත්සාහ කරන්න ඕන. ඒක තමයි සබ්බදානං ධම්මදානං කියපු විදියට උතුම්ම දානේ වන්නේ මේ ධර්මයෙන් කරන දානය. ඒ විතරක් නෙවෙයි මතු පරපුර වෙනුවෙන් මේ ධර්මයේ උරුම කළ දෙන්නට ඉතිරි කළ දෙන්නට අපිට කරන්න පුළුවන් උපරිම ශක්තියත් මේ එක්කම අපි කරන්නට ඕන. ඉතින් පින්නතුනි මේ කරුණ ටික තමයි අපි විශේෂයෙන් සඳහන් කළේ. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආතුර වූ කයක් ඇතිවත් ලෙඩ දුක් වලට පත්වෙච්ච ශරීරයක් තිබුණත් මනසෙන් ලෙඩ නොවීන ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේක තමයි මෙහෙම හදාගන්න සිත තමයි අපේ අම්මට තාත්තට වඩා අපට උදව් කරන්නේ. ඒ නිසා හොඳට හදාගත්තු හිත අපට අහිමි වෙන්නේ නැහැ. අන්න ඒ හිත විසින් අපට දුකේදී පිහිට වෙනවා. අවසාන මොහොතේ අපට ඥාතීන් නැති වුණත්, අවසාන මොහොතේ වෛද්‍ය ප්‍රතිකාරයක් නැති වුණත්, උපස්ථාන කරන්න කෙනෙක් නැති වුණත්, තමන්ගේ හුස්ම ටිකම අර මවගෙන් ලැබෙච්ච හුස්ම ටිකම අපි බුදුහාඳුරන්ගේ ලැබෙච්ච සද්ධර්මෙ උපයෝගී කරගෙන නිවන් දකින මාවතක් නිවනට පිවිසෙන අරමුණක් කරගෙන මේ දුකෙන් නිදහස් වීමටත් අපි උපයෝගී කරගන්න අයවටපත් වෙනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සැබෑ පිළිසරණ කියලා. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණානං නාඤ්ඤ සරණං. තමන් හිත තමන් පිළිසරණක් කරගන්න. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණානං නාඤ්ඤ සරණං. ධර්මයේ පිළිසරණක් කරගන්න වෙනත් පිළිසරණක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේකයි. මෙන්න මේ තුන අපි ඉන්නවනම් අන්න ඒ තැනැත්තා තමයි සැබෑ ලෙසම මේ ජීවිතේ ජයගත්තු කෙනා. ඒ කෙනා තමයි සැබෑ ලෙසම මේ සම්බුද්ධ උත්පාද කාලයෙන් ප්‍රතිඵල ලබාගත්තු කෙනා. ඒ කෙනා තමයි මේ ඇතිවන කායික ලෙඩ දුක් වලින් නිදහස් වීම සඳහා අප්‍රමාදීව කටයුතු කරපු කෙනා බවට පත් වෙන්නේ. ඒ තැනැත්තා තමයි සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට කළගුණ සලකපු කෙනා බවට පත් වෙන්නේ. මේ ආනාපානසති භාවනා උපයෝගී කරගෙන අපින් දුකෙන් නිදහස් වනවතින් අපි මෙලොවට ජනිත කරපු අපේ මෑණියන්ට අපි කරන ලොකුම කෘතෝපකාරයක් වන්නේ මේ දහම් මඟ තුල වාසය කිරීමයි. මේ තුලින් පින්නතුනි ධම්මං විනානති පිතාච මාතා කියපු විදියට ධර්මයේ හැර මවක් පියෙක් අපට නැහැ. අන්න ඒ ධර්මයේම උපයෝගී කරගෙන මේ උතුම් සැනසෙල්ල, උතුම් නිදහස, උතුම් විමුක්තිය ලබා ගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. එසේ කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා. මේ දහම් මඟ පිළිපදිනට පින්නතුනි හෙටට කල් දාන්නට එපා. කොහො ජංජා මරණං සුවේ. අපි හෙට මරණයට පත් වේද දන්නේ නැහැ. ඒ නිසා හෙටට අපිට කල් දාන්න පුළුවන් කමක් නැහැ. අද දවස ගෙවෙන කලින්ම අජේව කිච්ඡං ආකප්පං කියපු විදියට හැකි තාක් දුරට සමතය තුළ වාසය කරන්න. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනා වඩන්න. ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්නට දක්ෂ වෙන්න. ඒ වගේම විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම සඳහා අප්‍රමාදීව සමති විදර්ශනා භාවනාන් හිය දෙන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාචරී සම්පන්නසල සේවා. මේ ජනිත කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය රෝගීව සිටින අයට නිරෝගී භාවය සඳහා ආශිර්වාදයක් වේවා. මියගිය අය සුගතිගාමි වීම සඳහා මේ උතුම් කුසලය ඒ අයට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිසෝකං හොන්තු සම්දේ පිපානිනෝ